మధ్యమ నికాయో బ్రాహ్మణ వగ్గో 2.5.1 బ్రహ్మాయు సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా విదేహే సుచారికం చరతి మహతా భిక్ఖు సంఘేన సంధిం పంచమంతే భిక్ఖు సతే తేన కోపన సమయేన బ్రహ్మాయు నామ బ్రాహ్మణో మిథిలాయం పటివసతి జిన్నో బుద్ధ మహల్లకో అంధగతో వయో అనుపంపత విసంవస్స సతికో జాతియా తిన్నం వేదానం పారగో సనిఘండుకేతు భానం సాఖరప్పభేదానం ఇతిహాస పంచమానం పదకో వెయ్యాకరణు లోకాయత మహాపురుష లంఘనేషు అన్వయో అస్సో శిఖో బ్రహ్మాయు బ్రాహ్మణో సమనో ఖలు భోగోతమో సంఖ్య పుంతో సంఖ్య కులా పంబజితో విదేహేషు చారికం చరతి మహతా భిక్ఖు సంఘేన సంధిం పంచమంతే భిక్ఖు సతే తంఖోపన భగవంతం గౌతమం ఏవం కళ్యాణో కీర్తి సందో అంభుంగత ఇతి పిసో భగవార్హం సమ్మా సంబుద్ధ విజ్జాచరణ సంపన్నో సుగతో లోకవిదు అనుత్తరో పురుష ధమ్మ సారథి సత్తా దేవ మనుసానం బుద్ధో భగవా సోయిమం లోకం సదేవకం సమారకం సంబ్రహ్మకం సమనం బ్రాహ్మణిం పజం సదేవ మనుస్సం సయం అభిన్యా సంచికత్వా పవేదేతి సోధమ్మం దేశేతి ఆది కళ్యాణం మధ్యే కళ్యాణం పరియోసాన కళ్యాణం సార్థం సంవ్యంజనం కేవల పరిపూర్ణం పరిశుద్ధం బ్రహ్మచర్యం పకాశేతి సాధుకోపన తథారూపానం అర్హతం దర్శనం హోతీతి తేన కోపన సమయేన బ్రహ్మాయుస్ బ్రాహ్మణస్ उत्तरो नाम मानवो अन्तेवासी होति। तिन्नं वेदानं पारगो सनिघण्डुकेतुभानं साखरप्पभेदानं इतिहासपञ्चमानं पदको वैयाकरणो लोकायत महापुरिसलङ्घनेषु अन्वयो। अथ को ब्रह्मायु ब्राह्मणो उत्तरं मानवं आमन्तेसि अयं तात उत्तरसमनो गौतमो सङ्ख्यपुत्रो सङ्ख्यकुलापब्जितो विदेहेषु चारिकं चरति माता भिक्खुसङ्घेन सन्धिं पञ्चमन्तेः भिक्खुसते तङ्खोपन भगवन्तं गौतमं एवं कल्याणो किन्ति सन्दो अम्भुङ्गतो इति पिशो भगवारहं सम्मा सम्बुद्ध पेयाल साधुकोपन तथा रूपानं अरहतं दस्सनं होति ते एहि त्वं तात उत्तर येन समनो गौतमो तेनुपसङ्कमि उपसङ्कमित्वा समनं गौतमं जानाहि यदि वा तं भवन्तं गौतमं तथा सन्तं एव सन्दो अम्भुङ्गतो यदि वा नो तथा यदि वा सो भवं गौतमो तादिशो यदि वा न तादिशो तया मयं तं भवन्तं गौतमं वेदिस्सामाति यथा कथं पनाहं भूतं भवन्तं गौतमं जानिष्यामि यदि वा तं भवन्तं गौतमं तथा सन्तं एव सन्दो अम्भुङ्गतो यदि वा नो तथा यदि वा सो भवं गौतमो तादिशो यदि वा न तादिशोति आगता निखो तात उत्तर अम्हाकं मन्ते सुदत्तिं स महापुरिस लङ्घनानि ये समन्नागतस्य महापुरुषस्य द्वे एव गतयो भवन्ति अनन्या सचे अगारं अञ्झावसति राजा होति चक्रवर्ति धम्मिको धम्मराजा चातुरन्तो विजितावि जनपदन्थाचर्यपन्तो सन्तरतनसमन्नागतो तस्सीमानि सन्तरतनानि भवन्ति सेयथीदम् च චක්කරතනං හත්තිරතනං අස්සරතනං මනිරතනං ඉත්තිරතනං ගාපතිරතනං පරිනායකරතනමේව සත්තමං පරෝසහස්සංකෝපනස්ස පුත්තා භවන්ති සූරාවීරංගරූපා පරසේනප් පමන්දන සොයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන අභිවිජය අජ්ජාවසති සචේකෝපනගාරස්මානගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධ ලෝකේ විවත්තච්ඡද අහං කෝපනතේ තාත උත්තර මන්තානන්දාතා ත්වං මේ මන්තානං පටිංගහේ තාති ඒවං භූතිකෝත්තරෝ මානවෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස පටිසුත්වා උට්ඨායාසනා බ්‍රහ්මායුං බ්‍රාහ්මනං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා විදේහේසු යේන භගවා තේන චාරිකම් පක්කාමි අනුපුම්බේන චාරිකං චරමානෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නඛ උත්තරෝ මානවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානි සම්මන්නේසි අන්දසාඛෝ උත්තරෝ මානවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානි යේ භුයේන ඨපෙත්වා ද්වේ ද්වීසු මහපුරිස ලක්ඛනේ සුකංඛති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසේදති කෝසෝහිතේ ච වත්ථ ගුයේ පහුත ජීවහතාය චාති අතකෝ භගවතෝ ඒතද හෝසි පස්සතිකෝ මේ අයං උත්තරෝ මානෝ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානි යේ භුයේන ඨපෙත්වා ද්වේ ද්වීසු මහපුරිස ලක්ඛනේ සුකංඛති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසේදති කෝසෝහිතේ ච වත්ථ ගුයේ පහුත ජීවහතාය චාති අතකෝ භගවා තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි यथा अंधस उत्तरो मानवो भगवतो कोसो हितं वत्थ गुह्यं। अथ को भगवा जीवं निन्नामित्वा उभोपि कन्न सोतानि अनुमसि परिमसि उभोपि नासिका सोतानि अनुमसि परिमसि केवलं पिललाट मंडलं जिह्वाय चादेशि। अथ को उत्तरस्स मानवस्स एतदोऽसि समन्नागतो को समनो गौतमो द्वत्तिं स महापुरिस लङ्कने यन्नूनाहं समनं गौतमं अनुबन्धेयं इरियापथं चस्स पश्येयन्ति। अथ को उत्तरो मानवो सत्तमासानि भगवन्तं अनुबन्धि छायाव अनपायिनि। अथ को उत्तरो मानवो सत्तन्नं मासानं अच्चयेन विदेहेषु येन मिथिला तेन चारिकं पङ्कामि अनुपुम्बेन चारिकं चरमानो येन मिथिलायेन ब्रह्मायुब्राह्मणो तेनुपसङ्कमि। उपसङ्कमित्वा ब्रह्मायुं ब्राह्मणं अभिवादित्वा एकमन्तं निषीदि एकमन्तं निषिन्नं खो उत्तरं मानवं ब्रह्मायु ब्राह्मणो एतदोच कच्चितात उत्तर तं भवन्तं गौतमं तथा सन्तं एव सन्दो अम्भुङ्गतो नो अन्यथा कञ्चिच पनसो भवं गौतमो तादिशो नो अन्यादिशोति। तथा सन्तं एव भूतं भवन्तं गौतमं तथा सन्दो अम्भुङ्गतो नो अन्यथा तादिशो च भूसो भवं गौतमो न अन्यादिशो समन्नागतो च सो भो भवं गौतमो द्वत्तिं स महापुरिस लङ्कने सुपतिष्ठित पादोखपनसो भवं गौतमो इदं पितस्स भूतो गौतमस्स महापुरिषस्स महापुरिषलङ्कनं भवति हिंठाखोपनस्स भूतो गौतमस्स पादतलेषु चक्रानि जातानि सहस्राणि सनेमिकानि सनाभिकानि सम्बाकार परिपूराणि ආයත පන්හි කෝ පනස භවංගෝතම දීඝංගුලී කෝ පනස භවංගෝතම මුදු තලුන හත්ථ පාද කෝ පනස භවංගෝතම ජාලහත්ථ පාද කෝ පනස භවංගෝතම උස්සංඛ පාද කෝ පනස භවංගෝතම ඒනිජංඝ කෝ පනස භවංගෝතම ථිතකෝවකෝ පනස භවංගෝතම අනෝනමන්ත උභෝහි පානිතලේ ජන්නුකානි පරිමසති පරිමජ්ජති කෝසෝහිතවත්ථගුයිහ කපනස භවංගෝතම සුවන්නවන්නෝකපනස භවංගෝතම කංචන සන්නිභත්තච සුඛුමච්චවීකපනස භවංගෝතම සුඛුමත්තාචවියා රජජල්ලං කායේන උපලිප්පති ඒකේකලෝමෝකපනස භවංගෝතම ඒකේකානිලෝමානිලෝමකෝපේසුජාතානි උද්ධංගලෝමෝකපනස භවංගෝතම උද්ධංගානිලෝමානිජාතානි නීලානි අංජනවන්නානි කුණ්ඩලාවත්තානි පදක්කිනක්වත්තකජාතානි බ්‍රහ්මුජ්ජුගත්තකපනස භවංගෝතම සත්තුස්සදකපනස භවංගෝතම සීහපුබ්බද්ධකායකපනස භවංගෝතම චිතන්තරන්සකපනස භවංගෝතම නිග්‍රෝධ පරිමණ්ඩලකපනස භවංගෝතම යාවතක් වස්සකායෝ තාවතක් යස්ස ව්‍යාමෝ යාවතක් වස්ස ව්‍යාමෝ තාවතක් වස්සකායෝ සම්වත්තක් කන්ධකපනස භවංගෝතම රසග්ග සංගීකපනස භවංගෝතම සීහ අනුකපනස භවංගෝතම චත්තාලීස දන්තකපනස භවංගෝතම සම්දන්තකපනස භවංගෝතම අවිවර දන්තකපනස භවංගෝතම සුසුක්කදාඨකපනස භවංගෝතම පහූතජිව්හකපනස භවංගෝතම බ්‍රහ්මස්සරකපනස භවංගෝතම කරවීකභානි अभिनीलनितखपनसभवङ्गतमो गोपखुमखपनसभवङ्गतमो उन्नाखपनसभूतगतमस्य भमुखान्तरे जाता ओदाता मुदुतोलसन्तिभा उन्हीशशिशखपनसभवङ्गतमो इदं पितस्य भूतगतमस्य महापुरुषस्य महापुरुषलङ्घनं भवति इमे हि खसभवङ्गतमो द्वन्तिं स महापुरुषलङ्घने समन्नागत गच्छन्थखपनसभवङ्गतमो दक्षिणेनेव पादेन पठमं पङ्कमति सोनाति दूरे पादं उद्धरति नाचासनेन पादं निक्षिपति सोनाति शीघ्रं गच्छति नाति सनिकं गच्छति न च अन्धुवेन अन्धुवं सङ्घटिन्तो गच्छति न च गोपफकेन गोपफकं सङ्घट तेन्तो गच्छति सो गच्छन्तो न सन्तिं उन्नामेति न सन्तिं ओनामेति न सन्तिं सन्नामेति न सन्तिं विनामेति गच्छतो खपनस्य भूतो गौतमस्य अधरकायो इञ्जति न च कायबलेन गच्छति अवलोकिन्तो खपनसभवङ्गतमो सम्भकायेनेव अवलोकेति सोन उद्धं उल्लोकेति न अधो उल्लोकेति न च विपेक्षमानो गच्छति युगमन्तं च पेक्षति ततो चस्य उत्तरिं अनावटं ज्ञानदर्शनं भवति सो अन्तर्घरं पविशन्तो न कायं उन्नामेति न कायं ओनामेति न कायं सन्नामेति न कायं विनामेति सोनाति दूरे नाचासनेन आसनस्य परिवर्तते न च पाणिना आलम्बित्वा आसने निषेधति न च आसनस्मिं कायं पङ्क्षिपति सो अन्तर्घरे निसिन्नो समानो न हन्थकुक्कुञ्चं आपञ्जति न पादकुक्कुञ्चं आपञ्जति නච අන්දුවේන අන්දුවන් ආරෝපෙත්වා නිසීදති නච ගෝපප්පකේන ගෝපප්පකං ආරෝපෙත්වා නිසීදති නච පානිනා හනුකං උපාදීත්වා නිසීදති සෝවන්තරගරේ නිසින්නෝ සමානෝ නච්චම්භතින කම්පතින වේධතින පරිතස්සති අච්චම්භී අකම්පී අවේධී අපරිතස්සී විගතලෝම හංසෝ විවේකාවන්තෝච සෝභවංගෝතමු අන්තර්ගරේ නිසින්නෝති සෝපත්තෝදකං පතිගන්හන්තෝ නපත්තං උන්නාමේති නපත්තං ඕනාමේති නපත්තං සන්නාමේති නපත්තං විනාමේති සෝපත්තෝදකං පතිගන්හාති නාතිතෝකං නාති බහුම් සෝන බුලුබුලුකාරකං පත්තං ධෝති නසම්පරිවත්තකං පත්තං ධෝති නපත්තං භූමියං නික්ඛිපිත්වා හත්තේ ධෝති හත්තේ සුධෝතේ සුපත්තෝ ධෝතෝති පත්තේ ධෝතේ හත්තා ධෝතාන්ති සෝපත්තෝදකං චණ්ඩේති නාති දුරේ නාච්චාසන්නේන ච විච්ඡඩ්ඩයමානෝ සෝඕදනං පතිගන්හන්තෝ නපත්තං උන්නාමේති නපත්තං ඕනාමේති නපත්තං සන්නාමේති නපත්තං විනාමේති සෝඕදනං පතිගන්හාති නාතිතෝකං නාති බහුම් ව්‍යංජනං කෝපන සෝභවං ගෝතමෝ ව්‍යංජන මත්තාය ආහාරේති නච ව්‍යංජනේන ආලෝපං අතිමානේති දත්තික් කත්තුං කෝපන සෝභවං ගෝතමෝ මුඛේ ආලෝපං සම්පරිවත්තෙත්වා අඤ්ඤෝ හරති නචස්ස කාචෝදනමින්ජා අසම්භින්නං කායං පවිසති නචස්ස කාචෝදනමින්ජා මුඛේ අවසිට්ඨා හෝති අථා පරං ආලෝපං උපනාමේති රස පටි සංවේදී කෝපන සෝභවං ගෝතමෝ ආහාරං ආහාරේති නෝච රස රාග පටි සංවේදී අට්ඨංග සමන්නාගතං කෝපන සෝභවං ගෝතමෝ ආහාරං ආහාරේති නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූසනාය යාව දේවයිමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසුපරතියා බ්‍රහ්මචරියානුගහාය ඉතිපුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං නොඋප්පාදෙසසාමි යාත්‍රාච මේ භවිස්සති අනවංජතාච පාසු විහාරෝචාති සෝභුත්තාවී පත්තෝදකං පතිගන්හන්තු නපත්තං උන්නාමීති නපත්තං ඕනාමීති නපත්තං සන්නාමීති නපත්තං විනාමීති සෝපත්තෝදකම් පතිගන්හාති නාතිතෝකං නාති බහුං සෝන බුලු බුලුකාරකං පත්තන්ධවති නසම්පරිවත්තකං පත්තන්ධවති නපත්තං භූමියං නික්ඛිපිත්වා හත්තේ ධෝති හත්තේ සුධෝතේ සුපත්තෝ ධෝතෝති පත්තේ ධෝතේ හත්තා ධෝතා හොන්ති සෝපත්තෝදකං චණ්ඩේති නාති දුරේ නාච්චාසන්නේ නචවිත් චණ්ඩය මානෝ සෝභුත්තාවීන පත්තං භූමියං නික්ඛිපති නාති දුරේ නාච්චාසන්නේ නච අනත්ථිකෝ පත්තේන හෝති නච අතිවේලානුරක්ඛී පත්තස්මින් සෝභුත්තාවී මුහුත්තං තුන්හි නිසීදති නච අනුමෝදනස්ස කාලමතිනාමීති සෝභුත්තාවී අනුමෝදති නතම් භත්තං ගරහති නඤ්ඤං භත්තං පාටිකං ඛති අඤ්ඤදත්තු ධම්මියාව කථාය තං පරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති සෝතං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා උට්ඨායාසනාපක්කමති සෝනාති සීඝං ගච්ඡති නාති සනිකං ගච්ඡති නච නිමුච්චිතු කාමෝ ගච්ඡති නච තස්ස භූතෝ ගෝතමස්ස කායේ චීවරං අච්චුක්කට්ඨං හෝති නච අච්චුක්කට්ඨං නච කායස්මින් අල්ලීනං නච කායස්මා අපකට්ඨං නච තස්ස භූතෝ ගෝතමස්ස කායම්හා වාතෝ චීවරං අපවහති नच तस्स भूतो गौतमस्स काये रजो जलं उपलिप्पति सो आरामगतो निषीदति पञ्यन्ते आसने निसंज पादे पंखालेति न च सोभाङ्गोतमो पादमण्डनानुयोगमनुयुत्तो विहरति सो पादे पङ्खालित्वा निषीदति पल्लङ्कं आभुजित्वा उजुङ्कायं पनिधाय परिमुखं सतिं उपट्ठपित्वा सो नेव अत्यं व्याबाधाय चेतेति न परं व्याबाधाय चेतेति न उभयं व्याबाधाय चेतेति अन्तहितं परहितं उभयहितं सम्बलोकहितमेव सोभवङ्गोतमो चिन्तयन्तो निसिन्नोति सो आरामगतो परिसतिं धम्मं देशेति न तं परिसं उत्सादेति न तं परिसं अपसादेति अन्यदन्तु धम्मियाव कथाय तं परिसं संदसेति समादपेति समुत्तेजेति संपहंसेति अट्ठङ्ग समन्नागतो खोपनस्स भूतो गौतमस्स मुखतो घोषो निचरति विसट्ठो च विञ्ञेयो च मञ्जु च शवनीयो च बिन्दु च अविसारी च गम्भीरो च निन्नादि च यथा परिसङ्कोपनसोभवङ्गोतमो सरेण विज्ञापेति न चस्स बहिन्धा परिसाय घोषो निचरति ते तेन भूता गौतमेन धम्मिया कथाय सन्दस्सिता समादपिता समुत्तेजिता सम्पहंसिता उत्थायासना पङ्कमन्ति अपलोकयमानायेव अविजहन्ता भावेन अन्धसामखोमयं भूतं भवन्तं गौतमं गच्छन्तं अन्धसामथितं अन्धसाम अन्तर्घरं पविशन्तं අද්ද සාම අන්තරගරේ නිසින්නං තුන්හි භූතං අද්ද සාම බුත්තාවින් අනුමෝදන්තං අද්ද සාම ආරාමං ගච්ඡන්තං අද්ද සාම ආරාමගතං නිසින්නං තුන්හි භූතං අද්ද සාම ආරාමගතං පරිසතින් ධම්මං දේසෙන්තං ඒදිසෝච ඒදිසෝච භෝසෝ භවංගෝතමු තතෝච භීයෝති ඒවං බුත්තේ බ්‍රහ්මායු බ්‍රාහ්මනු උට්ඨායාසනායේකං සං උත්තරා සංගං කරිත්වා ඒන භගවා තේනංජලිං පනාමෙත්වා තික්ඛත්තුං උදානං උදානේසි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අබ්බේව නාම මයං කදාචි කරහචිතේන භූතා ගෝතමේන සද්ධින් සමාගච්ඡේයාම අබ්බේව නාම සියා කෝචිදේව කථා සල්ලාපෝති අතකෝ භගවා විදේසු අනුපුම්බේන චාරිකං චරමානු ඒන මිථිලා තදවසරි තත්ත්‍රසුදම් භගවා මිථිලායං විහරති මඛාදේවම්බවනේ අස්සසුංඛෝ මේථිල්ලේයකා බ්‍රාහ්මන ගහපතිකා සමනු කලු භගෝතමෝ සක් සක්කෙපුත්තෝ සක්කෙකුලාපබ්බජිතෝ විදේහේසු චාරිකං චරමානු මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි මිථිලං අනුපපත්තෝ මිථිලායං විහරති මඛාදේවම්බවනි තංඛෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යානු කිත්ති සන්දෝ අම්භුංගතෝ ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තාදේව මනුස්සානං බුද්ධ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රහ්මකං සසමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති සෝධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සත්තං සම්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති සාධුකපන තථාරූපානං අරහතං දස්සනං හෝතීති අතකොමිතෙල්ලේයක බ්‍රාහ්මණ ගාපතිකා යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේන භගවා තේනංජලිං පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේකච්චේ තුන්හි භූතා ඒකමන්තං නිසේදින්සු අස්සසිඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ සමනෝ ඛලු භෝගතමෝ සක්ඛ්‍ය පුත්තෝ සක්ඛ්‍ය කුලා පබ්බජිතෝ මිථිලං අනුප්පත්තෝ මිථිලායං විහරති මඛාදේවම්බ වනේති අතකෝ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ සම්බහුලේහි මානවකේහි සද්ධින් යේන මඛාදේවම්බ වනං තේනුපසංකමි අතකෝ බ්‍රහ්මායුනෝ බ්‍රාහ්මනස්ස අවිදුරේ අම්බවනස්ස ඒතදෝසි නඛමේතං පතිරූපං යෝහං පුම්බේ අප්පටි සංවිදිතෝ සමනං ගෝතමං දස්සනාය උපසංකමේ යන්ති අතකෝ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ අඤ්ඤතරං මානවකං ආමන්තේසි ඒහි ත්වං මානවක යේන සමනෝ ගෝතමෝ තේනුපසංකම උපසංකමිත්වා මම වචනේන සමනං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ච බ්‍රහ්මාය භෝගතම බ්‍රාහ්මනෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ඡතේති ඒවංච වදේහි බ්‍රහ්මාය භෝගතම බ්‍රාහ්මනෝ ජින්නෝ බුද්ධ මහල්ලකෝ අන්ධගතෝ වයෝ අනුපත්තෝ වීසංවස්ස සතිකෝ ජාතියා තින්නං වේදානං පාරගෝ සනිඝණ්ඩු කේතු භානං සාඛරප්ප භේදානං ඉතිහාස පංචමානං පදක වෙයියා කරනු ලෝකායත මහාපුරිස ලක්ඛනේසු අනවයෝ යාවතාකෝ බ්‍රාහ්මණ ගහපතිකා මිථිලායං පටිවසන්ති බ්‍රහ්මායුතේ සං බ්‍රාහ්මනෝ අංගමක් ඛායති යදිදං භෝගේහි බ්‍රහ්මායුතේ සං බ්‍රාහ්මනෝ අංගමක් ඛායති යදිදං මන්තේහි බ්‍රහ්මායුතේ සම්බ්‍රාහ්මනෝ අංගමක් ඛායති යදිදං ආයුනාචේව යසසාච සෝභෝතෝ ගෝතමස්ස දස්සන කාමෝති ඒවම් භෝතිකසමානවකෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ථිතඛසමානවකෝ භගවන්තං ඊතදවෝච බ්‍රහ්මාය භෝගතම බ්‍රාහ්මනෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ඡති බ්‍රහ්මාය භෝගතම බ්‍රාහ්මනෝ ජින්නෝ පේයාල ලෝකායත මහාපුරිස ලක්ඛනේසු අනවයෝ यावता भो ब्राह्मण गापथिका मिथिलायं पटिवसन्ति ब्रह्मायुते सम्ब्राह्मणो अंगमं खायति यदिदं भोगे ब्रह्मायुते सम्ब्राह्मणो अंगमं खायति यदिदं मन्तेहि ब्रह्मायुते सम्ब्राह्मणो अंगमं खायति यदिदं आयुना चेवयससा च सो भूतो गौतमस्स दर्शन कामोति यस्स दानि मानवक ब्रह्मायु ब्राह्मणो कालं मञ्ञतीति अथ को सो मानवको येन ब्रह्मायु ब्राह्मणो तेनुपसंकमि उपसंकमित्वा ब्रह्मायुं ब्राह्मणं एतदोच कतावकाशोखो भवं समनेन गौतमेन यस्स दानि भवं कालं मञ्ञतीति अथ को ब्रह्मायु ब्राह्मणो येन भगवा तेनुपसंकमि अन्धसाखो सपरिसा ब्रह्मायुं ब्राह्मणं दूरतो आगच्छन्तं दिस्वान अथनं ओकाशमकाशि यथा तं ज्ञातस्स यशस्विनो अथ को ब्रह्मायु ब्राह्मणो तं परिसंगेतदोच अलं भो निषेदथ तुम्हे सके आसने इधां समनस्स गौतमस्स संति के निषेदिस्सामीति अथ को ब्रह्मायु ब्राह्मणो येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवता सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारानीयं वीति सारित्वा एकमन्तं निषेदि एकमन्तं निषिन्नोख ब्रह्मायु ब्राह्मणो भगवतो काये द्वत्तिं स महापुरिष लंखनानि सम्मन्नेसि अन्धसाखो ब्रह्मायु ब्राह्मणो भगवतो काये द्वत्तिं स महापुरिष लंखनानि ये भुयि येन ठपित्वा द्वे द्विषु महापुरिषलङ्घनेषु कङ्खति विचिकिञ्चति नाधिमुञ्चति न सम्पसीदति कोसो हि ते च वन्थ गुह्यैः पहुत जिह्वताय च अथ को ब्रह्मायु ब्राह्मणो भगवन्तं गाथाहि अञ्जभासि ये मे दन्तिं साति सुता महापुरुष लक्षना द्वेते सन्न पश्यामि भूत कायस्मिन् गौतम कच्चिको सहितं भूत वत्थ गुहं नरुत्तम नारी सह नाम सौहया कच्चि जिह्वा नरसिका कच्चि पहुत जिह्वसि यथा तं जानियामसि निन्नामये तं तनुकं कं खं विनयनो इसे दिट्ठ धम्म हितत्थाय संपराय सुखाय च कतावकाशा पुञ्चेमु यं किञ्चि अभिपत्थितन्ति अथको भगवतो एतदोऽसि पश्यति को मे अयं ब्रह्मायु ब्राह्मणो दन्तिं स महापुरुष लङ्कनानि ये भूयेन ठपेत्न्वा द्वे द्विषु महापुरुषलङ्कनेषु कङ्खति विचिकिञ्चति नाधिमुञ्चति न सम्पसीदति कोशो हि ते च वन्थ गुह्यः पहुत जिह्वताय चाति अथ को भगवा तथा रूपं इन्द्राभिसंखारं अभिसंखासि यथा अन्धस ब्रह्मायु ब्राह्मणो भगवतो कोसोहितं वन्थ गुह्यं अथ को भगवा जिह्वं निन्नामित्वा उभोऽपि कन्न सोतानि अनुमसि परिमसि उभोऽपि नासिका सोतानि अनुमसि परिमसि केवलं पिललाटमण्डलं जिह्वाय चादेशि अथ को भगवा ब्रह्मायुं ब्राह्मणं गाथा हि पञ्चभासि ये ते द्वन्तिं सातिसुता महापुरुषलङ्कना सब्बे ते मम कायस्मिन् मा ते कङ्खाहु ब्राह्मण अभिज्ञेयं अभिज्ञातं भावेतं वञ्च भावितम् पहातम्बं पहिनं मे तस्मा बुद्धोऽस्मि ब्राह्मण दिट्ठधम्म हितत्थाय संपराय सुखाय च कतावकाशो पुच्छस्सु यं किञ्चि अभिपत्थितन्ति अथको ब्रह्मायुस्स ब्राह्मणस्स एतदोऽसि कतावकाशोऽहमि समनेन गौतमेन किन्मुखोऽहं समनं गौतमं पुञ्छेयं दिट्ठधम्मिकं वा अन्थं सम्परायिकं वाति अथको ब्रह्मायुस्स ब्राह्मणस्स एतदोऽसि कुशलोऽहं दिट्ठधम्मिकानं अन्थानं अन्येऽपि मं दिट्ठधम्मिकं अन्थं पुच्छन्ति यन्नूनाहं समनं गौतमं सम्परायिकन्येव अन्थं पुञ्छेयन्ति अथको ब्रह्माय ब्राह्मणो भगवन्तं गाथा यज्जभासि कथं भो ब्राह्मणो होति कथं भवति वेदगु ते विज्जो भो कथं होति सत्यो किन्ति उच्यति अर्हं भो कथं होति कथं भवति केवली मुनिच्च भो कथं होति बुद्धो किन्ति पौच्यतीति अथको भगवा ब्रह्मायुं ब्राह्मणं गाथाहि पञ्चभासि पुंवे निवासं यो वेदि सङ्गापायं च पश्यति अथ जातिक्खयं पतन्तो अभिन्यावोसितो मुनि चित्तं विशुद्धं जानाति मुत्तं रागेहि सम्भसो पहीन जाति मरनो ब्रह्मचर्यस्स केवली पार्गो सम्बधम्मानं बुद्धोतादि पौच्यतीति एवं ते ब्रह्मायु ब्राह्मणो उत्थायासनायेकं सं उत्तरासङ्गं करित्वा भगवतो पादेषु शिरसा निपतित्वा भगवतो पादानि मुखेन च परिचुम्बति पाणी च परिसंवाहति नामं च सावेति ब्रह्मायु चाहं भो गौतम ब्राह्मणो ब्रह्मायु चाहं भो गौतम ब्राह्मणोति अथको सपरिसाच्चर्यभूतचिन्ता जाता होसि Acharyaṃ vatabho abhutaṃ vatabho Samanassa mahindhikata mahanubhavata Yatrahina mayaṃ brahmāyu brahmano nyato yasasi Evarupaṃ paramani pañcakāraṃ karissati iti Atheko bhagavā brahmāyuṃ brahmanaṃ etadocha Alaṃ brahmana uttaha Nisidatvaṃ sake āsane Yato te mai cittaṃ pasannanti Atheko brahmāyu brahmano uttahitvā Sake āsane nisidhi Atheko bhagavā brahmāyussa brahmanassa Ānupubbe kathaṃ kathesi Seyatidhaṃ Dāna kathaṃ, sīla kathaṃ, saṅga kathaṃ Kāmānaṃ ādīnavāṃ ākāraṃ saṅkilesaṃ Nikkhamme ānisansaṃ pakāsesi Yadā bhagavā aññāsi brahmāyuṃ brahmanaṃ Kalla cittaṃ mudu cittaṃ vinīvarana cittaṃ udagga cittaṃ pasanna cittaṃ Athaya buddhānaṃ sāmukkansikā dhamma desanā Taṃ pakāsesi Dukkhaṃ samudayaṃ nirodhaṃ maggaṃ Seyathāpi nāma suddhaṃ vattaṃ apagata kālakaṃ Sammadeva rajanaṃ patigannheya Eva mevaṃ brahmāyussa brahmanassa Tasmiññeva āsane virajaṃ vetamalaṃ dhammacakkhuṃ udapādi Yaṃ kiñci samudaya dhammaṃ sabbaṃ taṃ nirodha dhammanti Atheko brahmāyu brahmano ditta dhammo patta dhammo Vidita dhammo pariyogāla dhammo Tinna vichikiccha vigata kathaṃ katho Vesārajjaṃ patto aparaṃ pañcayā sattu sāsanu Bhagavantaṃ etad oca Abhikkantaṃ bhogotama abhikkantaṃ bhogotama Seyathāpi bhogotama nikkojjitaṃ vā upkojjeya Paticchannaṃ vā vivareya Mūlhassa vā maggaṃ ācikkheya Andhakāre vā tela pajjotaṃ dhāreya Chakkhumanto rūpāni dakkhinti iti एवमेवं भूता गौतमेन अनेकपर्यायेन धम्मोपकाशितो एषाहं भगवन्तं गौतमं शरणं गच्छामि धम्मं च भिक्खुसंघं च उपासकं मं भवं गौतमो धारेतु अञ्जतङ्गे पानुपेतं शरणं गतं अधिवासेतु च मे भवं गौतमो स्वातनाय भन्तं सन्धिं भिक्खुसङ्घेनाति अधिवासेसि भगवातुन्हि भावेन अथ को ब्रह्मायु ब्राह्मणो भगवतो अधिवासनं विदित्वा उत्थायासना भगवन्तं अभिवादित्वा पदङ्खिनं कत्वा पङ्कामि अथ को ब्रह्मायु ब्राह्मणो तस्सारत्याच्चयेन सके निवेशने पनीतं खादनीयं भोजनीयं पटियादापित्वा भगवतो कालं आरोचापेसि कालो भोगोतमनिन्थितं भन्तन्ति अथ को भगवा बुम्बन्हसमयं निवासित्वा पत्तचीवरं आदाय येन ब्रह्मायुस्स ब्राह्मणस्स निवेशनन्तेनुपसङ्कमि उपसङ्कमित्वा पञ्यन्ते आसने निषेधि सन्धिं भिक्खुसङ्घेन अथ को ब्रह्मायु ब्राह्मणो सन्ताहं बुद्धप्रमुखं भिक्खुसङ्घं पनीतेन खादनीयेन भोजनीयेन सहन्ता सन्तप्येषि सम्पवारेषि अथ को भगवतस्स सन्ताहस्स अञ्चयेन विदेहेषु चारिकं पङ्कामि अथ को ब्रह्माय ब्राह्मणो अचिरपङ्कन्तस्स भगवतो कालमकाशि अथ को संबहुला भिक्खु येन भगवातेनुपसङ्कमिंसु उपसङ्कमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेदिंसु एकमन्तं निषिन्नाखोते भिक्खु भगवन्तं एतदवोचुं ब्रह्मायि भन्ते ब्राह्मणो कालकतो तस्स कागतिको अभिसंपरायोति पंडितो भिक्खवे ब्रह्मायु ब्राह्मणो पच्चपादि धम्मस्सानुधम्मं न च मं धम्माधिकरणं विहेसेसि ब्रह्मायु भिक्खवे ब्राह्मणो पञ्चन्नं ओरं भागियानं संयोजनानं परिक्खया ओपपातिकोति तत्थपरिनिम्बायि अनावत्ति धम्मो तस्मालोकाति इदम वोच भगवा अत्तमनाते भिक्खु भगवतो भासितं अभिनंदुन्ति ब्रह्मायुसुत्तं पठमं।